කායානුපස්සනාවේ ප්‍රශ්නයක් තමයි මේ කය හැදිලා තියෙන්නේ මස් වලින් ඇට මස් ලේ නාර වලින් ඒ ඇට මස් ලේ නාර හැදිලා තියෙන්නේ ආහාර පාන වලින් ඒ ආහාර පාන හැදෙන්නේ පස් වලින් එතකොට මේ පස් තමයි පියවර කීපයකින් වෙනස් වෙලා ඇඟේ මස් බවට පත් වෙලා තියෙන්නේ හැබැයි පස් වලට සිතක් නැහැ එළවලු වලට පළතුරු වලට සිතක් නැහැ බත් ඇට වලට සිතක් නැහැ හැබැයි මට සිතක් තියෙනවා. එතකොට මේ නාම රූප හැම වස්තුවක්ම චක්‍රීකරණයක් නම් තියෙන්නේ. මේ ගස් ගල්ම තමයි මගේ කය. කළු ගලු කය තමයි. ඇයි? ඩ්‍රැගන් ෆෘට් ඇදෙන්නේ නැහැ පස්සල. ඩ්‍රැගන් ෆෘට් ඇදෙන්නේ කළු ගලේ. වතුරක් නැහැ, පසුත් නැහැ, මොකවත් නැහැ. කළු ගල මෙහෙම අල්ලාගෙන ඕම දත්මිටි කාගෙන gediy adenawa. එතකොට ඩ්‍රැගන් ෆෘට් කළු ගලෙන් හැදෙනවා නම් ඒ පැලේ හැදෙන්නේ කළු ගලේ සාරයෙන් නෙමෙයිද? ඒ කළු ගල් වල තියෙන අණු ගලවගෙන ඒවා උරාගෙන ඒවා ගා බවට ගෙඩි බවට පත් වෙන. එතකොට ඩ්‍රැගන් ෆෘට් කියන්නේ කෙලින්ම කළු ගල නෙමෙයි කන්නේ. ආල් කියලා අපි අරගෙන හුයලා බත් කියලා කනවනේ. මොනවද මේ බත් කියන්නේ? මඩ. ගන්ධ සාර බෑ. ඒ කුඹුරක මාලා ඒ වතුර දාලා මඩ කරලා තිබ්බම අහ මඩයි. ගඳයි. හරි පිළිකුල් අපට බයින්ද බෑ. හැබැයි බත් කියන එක පිළිකුල් නෑ. හැබැයි මේ මඩම තමයි මේ කන්නේ. සමහර අල වර්ග වලටම පෝර දානවා ඒ පෝර ඇත්තටම ළඟට යන්න බෑ එච්චර ගඳයි මොකද්ද කියලා අපි කාරණාව කියන්නේ ඒවා ළඟට යන්න පිළිකුල් හැබැයි අලවල කිසිම පිළිකුලක් නැහැ තව අල කැල්ල දෙන්න කියලා ඉල්ලගෙන කනවනේ අපි එහෙනම් මේ හැම සතරමා භූතයකම චක්‍රීකරණය වෙනවා ලුණු කියලා අපි කනව නේද මූදේ වතුර අරගෙන ලේ වාය වලට දාලා ඒවා ඒකට අවශ්‍ය උෂ්ණත්වය තුල තියලා ගණී බවනේ කරලා ඒක කුඩු කරලා තකට් කරලා ලුණු කියලා අයඩින් මිශ්‍ර ලුණු කියලා කන මොකද ලුණු කියන්නේ සත්තුන්ගේ මල මූත්‍රා අපි යූරින් කියලා මූත්‍රා කරන්නේ කැසිකිලි කරන්නේ ඒ කැසිකිලි වල ලුණු තියෙන්නේ ලෝකේ ලුණු නැහැ වෙන කොයිවත් ඕනම් විද්‍යාඥයින් ආලා බලන්න ඒවා පොළවට දැම්මාම ඒ පොළවට ඒවා වතුරත් එක්ක මිශ්‍ර වෙලා දිය වෙලා ගිරි වෙලා අවුරුදු මිලියන ගණන් එකතු වෙලා වල මූදට එච්චර ලුණු වැඩි වෙලා තියෙන්නේ ඔක්කොම සත්‍යංගේ ලුණු සත්‍යංගේ ඇඟේ තිබිච්ච මූත්‍රා කියලා කියන ඒ යූරින් වලින් ඇදිච්ච ලුණු තමයි මූදේ තියෙන්නේ. එතකොට දැන් අයඩින් එක්ක මිශ්‍ර කරලා අපි මේ ලුණු ඇඹුල් එක කනවා කෑම කිසිම කෙනෙකුට මේ මූත්‍රා මිශ්‍ර කරලා තින්නේ සත්තුන්ගේ ගවයන්ගේ මේ මූත්‍රා වලින් තමයි මේ ලුණු රස අරන් තින්නේ කියලා කාටද වමන යනවාද? කියලා වැක්කිරෙනවනේ රස දැක්කාම. එහෙනම් මේ හැමදේම චක්‍රීකරණය වෙනවා. මේක කායानुපස්සනාවක්. පටවිය චක්‍රීකරණය වෙනවා වතුර චක්‍රීකරණ වෙනවා අපේ දාඩිය කියනවා මුත්‍රා කියනවා මල කියලා කියනවා මේ හැම එකක්ම කෙල කියලා කියන ඔක්කොම පොළවට දාන ඔක්කොම උනනවා උල්පතෙන් වතුර න අපි කියන ලිං වතුර මේවත් මිශ්‍ර වෙලා තියෙන්නේ මේවත් එකතු වෙලා දිය වෙලා පොළවට ගිහලා තමයි ඒවා වතුරෙන් එන්නේ හැබැයි ඒවා අපි ගණන් ගන්නෑ එහෙනම් වතුර චක්‍රීකරණය වෙනවා පස චක්‍රීකරණය වෙනවා වායුව සමහර කට්ටිය ආසන නමේම වායු පිට කරනවනේ. සමහර වායු ගඳයි. ගඳයි ඒ පළාත යන්න බෑ. ඒවා නැවත වායු වල මිශ්‍ර වුණාම ආස්වාස කරන ප්‍රාස්වාස කරන කමටාන් වල කිසිම කෙනෙකුට ගඳක් නැහෙනි. එනම වායුවත් චක්‍රීකරණය වෙනවා. ඇඟේ උෂ්ණේ එළියට යනවා. ඒක වායු වල උෂ්ණත් එක්ක එකතු වෙනවා. සීතල කට්ටිය උෂ්ණ උරා ගන්නවා. ඒ කට්ටිය රත් වෙනකොට ඒක ආය එළියට යනවා. මේ උෂ්ණත්වය මේ තේජෝ දාත්වය චක්‍රීකරණය වෙනවා සතරමා භූතයම චක්‍රීකරණය වෙනවා එකක්වත් නවතින්නේ නැහැ හැබැයි මේ සතරමා භූතයම චක්‍රීකරණය වෙනවා ඒ පටවිය ඒකින ආපය ඒකින වායුව ඒකින තේජෝව එකතු වෙලා මේ කය ඇදුනා හැබැයි මේ සිතට බැරිලු කළු ගලකට ඇතුල් වෙන්න සිතට බැරිලු බෝංචි කරලා ඇතුල්ට ඇතුල් වෙන්න අලගිඩි ඇතුල සිතක් පාළ වෙන්නේ නැල්ලු වැවේ වතුර වලට සිත පහළ වෙන්නේ නැල්ලු. වැයි වතුර වලට සිතක් නැහැ. මූදට සිතක් නැහැ. උලන් හරි සීතලයි. ඒ උලන්ගේ සිතක් නැහැ. උලඟට සිතක් නැහැ. ගාන්න බනින්න මොන හරි කිව්වා මවුම්කම් දෙන්න බෑ. ඇයි මේ සිතක් එකතු වෙන්නේ නැත්තේ කියලා බැලුවාම බිත්තරයක් අරගෙන ගිහිල්ලා ලණුව කෙල්ලලා ගහේ එල්ලනවා. පැටියෙක් එයිද? බිත්තරයක් අරගෙන ලණුවක ගැට ගාලා ගහේ එල්ලනවා. ඒ බිත්තරය ඇතුලේ පැටියෙක් ඉන්නවා. දවස් 21ක් රැක්කාම පැටියෙක් එළියට එනවා. හැබැයි එමෙ එල්ලුවම පැටියෙක් එයිද? එයි එන්නේ නැත්තේ. එහෙම එල්ලුවාම පැටිය කෙන ක්‍රමයක් නැහැ. එහෙම එල්ලුවාම පැටිය කෙන ක්‍රමයක් නැහැ. මාළුවේ කරන් කියන වතුර වැඩි යොතන ගලේ ටික වෙලාවක් ඉන්න කියලා එළියෙන් තිනා. මාළුවා ඉදීද? මැරෙනවා. එහෙනම් බිත්තරේ එල්ලුවාම මැරෙනවා. මාළුවා එළියෙන් තිබ්බාම මැරෙනවා. ඇයි? ඒ කට්ටියට ජීවත් වෙන්න පරිසරයක් තියෙනවා. වතුර තියෙන්න ඕනේ, මඩ තියෙන්න ඕනේ. එතකොට මාළුවා ජීවත් වෙනවා. මෙයාට සාමාන්‍ය සෙල්සියස් 26ක 27ක විතර උෂ්ණත්වය තියෙන්න ඕනේ. ඒ උෂ්ණත්වය තුල තිබ්බාම තමයි බිත්තරේ ආරස්සා වෙන්නේ. 35 පැන්නට පස්සේ ඒ රස්නේ තුලින්ම අර ඇතුලේ තියෙනක මිදෙනවා. ඒ මිදෙන එක කරවෙන්න බෑ. ඒ කට එච්චර අයියයි. ඕනම අයම පුරුෂයෙක් දෙන්න කියලා බිත්තරේ උල් දෙක මේ අල්ලේ, ඒ මඩ බොක්ක කියලා කියන්නේ මේ අල්ලේ මැද තියෙන, ඒකට තියලා තද කරලා කඩන්න කියන බලන්න. අයම පුරුෂයට කඩන්න බෑ. එච්චර අයියයි ඒ කට. සෙල්සියස් 35 පැන්නට පස්සේ ඒ බිත්තරේ උණු වෙනවා. නමුත් වාෂ්ප වෙන්න බෑ. වාෂ්ප වෙන්න බැරි නිසා ඒක ඇතුළෙම තැඹිලා ඒ සතරමා භූතයා හරියටම සැකසෙනවා ඒ ක්‍රමවේදයට. විඥානයක් ඇතුළෙන්න පුළුවන් ක්‍රමවේදයට. ඉතිපස්සේ විඥානයක් ඇතුළෙන එකට. එහෙනම් 72ක් මොනවද තියෙන්නේ? වතුර. 28ක් පස්. 0.5ක් වායුව. ඉතුරු ටික රස්නේ. මේම 100% එකතු වෙච්ච තැනකළු විඥානය පාළ වෙන්නේ. ඒක ගයෙත් නෑ, බෝංචි වලත් නෑ, හාල් වලත් නෑ. ඒක තියෙන්නේ මේ බම්බයක් විතර උස තියෙන කයේ. ඒ විදියට යම්කිසි සතරමා භූතයක් මේ ප්‍රතිසත වලින් එකතු වෙච්ච තනක් තියෙනවනම් එතනට විඥානය පාළ වෙනවා. පුළුවන් නම් කළු ගලේ 72ක් වතුර කරලා 28ක් කළු ගලේ පටවිය කරලා වායුව 0.5 කරලා ඒකට අවශ්‍ය උෂ්ණත්වය 37යි. 37ක් රස්නේ තියෙන්න ඕනේ. සෙල්සියස් පරනයිට් නම් 98.6ක් තියෙන්න ඕනේ. ඒ උෂ්ණත්වය දිහා බලන කළු ගලට සිතක් පහළ වෙනවා. එක්කගෙන ඉන්න කළු ගල මාන කරමු. හැබැයි මේ ලෝකේ කිසිම කෙනෙක් එහෙම කරලා නැහැ. එහෙම වෙන්නේ නැහැ. හැබැයි මොකුත් වෙනවා. ඒක කරන්න විද්‍යාවක් නැහැ කාගේ ළඟවත්. තථාගතයන් වහන්සේ යකඩ වලට සිත පාල වෙනවාය, ගල් වලට සිත පාල වෙනවා කියලා දේශනා කළේ නැහැ. අපි දන එම පාල වෙන්නේ නැහැ. අර පොඩි හාමුදුරම කාන ලොකුරවරයාගේ යකඩ වලට ිතක් තියනවද? නැහැ. ගස් වලට? නැහැ. ගල් වලට ිතක්? ඇයි ිතක් නැත්තේ? ඇයි? අර කින ධර්මතාවයේ සතරමා භූතය තිබුණට ඒ ප්‍රතිසතේ වෙනස්. අර බිත්තරේ සෙල්සියස් 35 තිබ්බම් පැටිය එනවා, එල්ලලා තිබ්බම් පැටිය එන්නේ නැහැ. ඇයි? 22යි 23යි 26යි වාතාශ්‍රය උෂ්ණත්වය වෙනස්. එතකොට පැටිය එන්නේ නැහැ. ඒක එතන තිබ්බාමලු පැටිය එන්නේ. ඒක නිකන් ඔන්න අපි ළඟ තියාන ඉතත් පැටිය එනවා. ලයිට් එකක් දාලා ඒ උෂ්ණත්වයෙන් තිබ්බත් හරියට ඒ සෙල්සියස් දුන්න පැටිය එනවා. මෞසනේ ඇසේ තියෙන්න ඕනේ, කිකිලි රකින්න ඕනේ. ඒ රස්නේ දුන්න පැටිය එනවා. ඇයි? ඒ සතරමා භූතිය බැලන්ස් වෙන්න ඕනේ. එතකොට එනවා. සමහර වෙලාවට මව් කුසේ ඉන්නවා, පුතා ඉන්නවා මව් කුසේ. අම්මට එකපාරට උණ හදෙනවා. සෙල්සියස් 37 යන්නේ උෂ්ණත්වය, සාමාන්‍ය උෂ්ණත්වය. ඒක යනවා 99ට විතර. 105ට යනවා. දැන් මොකද වෙන්නේ? ගක්සා වෙනවා. ඇයි? ඒ දරුවට ඒ විඤ්ඤාණයට ඉන්න බෑ. එයා මැරෙනවා. සෙමරෙනවා. එහෙනම් මේ සතරමා භූතය ඒක රාසි වෙච්ච තැනක සිතක් එපාල වෙන්නේ නැහැ. ඒක රාසි වෙච්ච තැන ඒ ප්‍රතිසත හරියට ඇදෙන්න ඕනේ. ඒක තීරණය කරන්නේ කවුද? මමවත් පුතාවත් නෙමෙයි. ඒක තීරණය කරන්නේ මා පොළව. යම්කිසි ග්‍රහයක හැදෙනකොට ඒ ග්‍රහය හැදෙන්නේ මොන ප්‍රතිසතෙන්ද? ඒ ප්‍රතිසතයට සමානව ඒ සතරමා භූතය ඒක රාශි වෙච්ච තැනක විඥානය පාළ වෙනවා. පොළොව කොච්චර තියෙනවද? 28යි. වතුර කොච්චර තියෙනවද? 72යි. ප්‍රාණවායුව 0.5යි. සෙල්සියස් 37යි. එහෙනම් ඒක කොතනද ඒක රාශි වෙන්නේ? සතරමා භූතය එකතු වෙලා එතනටලු එකතු වෙන්න පුළුවන්. එහෙම වෙනස් වෙනත් එක ජීවියෙක් නම් ගප්සා වෙනවා. භෞතික දෙයක් නම් විනාශ වෙලා යනවා. දැන් ඇයි අපට සිතක් පහළ වෙන්නේ? ඇයි ගස්ගල් වලට සිතක් පහළ වෙන්නේ? යකඩ වලට ිතක් නැත්තේ ඇයි කියලා දැන් පැහැදිලිද? ඒ නිසා ගස්ගල් වලට ගැව්වට පෞ සිද්ධ වෙන්නේ නැහැ. මිනිස්සෙක්ද ගැව්ව පෞ සිද්ධ වෙනයි. ිතක් තියෙනවා. යාට දැනෙනවා. මට ගැව්වයි කියලා හිතනවා. යා දුක් වෙනවා. ඒකේ ඒ කර්ම අපිට ගෙවන්න වෙනවා. දැන් හිටෙන්දලා ගස් කපනවද? අවශ්‍ය නම් බේතකට විතරයි ගන්න පුළුවන්. කිසිම ස්වභාව ධර්මයේ කිසිම දෙයකට අත තියන්න බෑ. ගලක් අයින් කරන්න ඕනේ ඒක සාසනේ කටයුත්තක් නම් අයින් කළාට කමක් නෑ. කම්මැලි කමට ගල් කඩන්නේ නෑ. කම්මැලි කමට ගස් කපන්නේ නෑ. කම්මැලි කමට පස් ආරන්නේ නෑ. එහෙම කරුවාම මේ පෘථිවියට විශාල ආපදාවක් වෙනවා. පරිසරයට විශාල හානියක් වෙනවා. මම එක ගාක් කැපුවාම ඒ ගා දවසකට ලීටර් 20ක් ඔක්සිජන් හදනවා නම් ප්‍රාණවායු හදනවා නම් ඒ 20 මේ පෘථිවියට මන් නිසා නැති වෙනවා. එහෙනම් ඒ ඔක්සිජන් ඒ කියන ප්‍රාණවායු ආස්වාස කළ ගන්න ජීවීන් 20 දෙනෙකුට ප්‍රාණවායුව මං අයිති කළා. ප්‍රාණ පානාතිපාත නෙමෙයි දෙක. ගස් ඔක්කොම ටික කැපුවා මිනිස් ඔක්කොම මැරණයි. උෂ්ම ගන්න ඔක්සිජන් හදන්න ගස් නැහනේ. මිනිස් ඔක්කොම මැරෙනවා. එන එක ගාක් කපනකොට මම හිතන මේ ගාක් කැපුවේ මේ උළුවව දෙකක් අදා ගන්න තියන දොරක් අදා ගන්න කම ගාක් කපනවා. හැබැයි ඒ ගහෙන් ලීටර් 500ක් ප්‍රාණවායුව නිෂ්පාදනය වෙනවා නම් එක්කෙනෙකුට ලීටර් 6ක් වගේ නෙවෙයිනේ. ඒතකොට 500 බෙදීම 6 කී දෙනෙකුගේ ප්‍රාණඝාතය මං කළාද? කී දෙනෙකුට උෂ්ම ගන්න තියන වාර ගන්න ජීවත් වෙන්න තියන වාර ගන්න නැති කළාද? මේවා භාග්‍යතුන්සේ ප්‍රඥාවෙන් දැකලා කියන ගාක කොලයක්වත් කඩන්න එපා. බේතකට කැඩුවට කමන්නේ. ඒ බේතකට නිකන් කඩන්න එපා. පොත්ත බෑ මුල් කඩන්න බෑ. එහෙම කඩන්න නම් ඒකට හේතුවක් තියෙනවනේ. ඒක බේසජ්ජයකට යම්කිසි සාසනික කටයුත්තකට ලෝක සත්‍යයේ යහපතට කැඩුවට කමක් නැහැ. නිකන් කඩන්න බෑ. ඒවත් එච්චර බරපතලයි. ඒක කොලේකින් ඇදෙන ප්‍රාණවායු ධාරිතාව ඒ වායුගොල්ලට අයින් වෙනවා. අයින් වුනම කාටද ප්‍රශ්නේ? ඒක උපයෝගී කරගෙන ජීවත් වෙන සත්වකම අසරණ වෙනවා. විඩාවටපත් වෙනවා. ඒ කට්ටියක ප්‍රාණයට මං තර්ජනයක් එල්ල කරන්නේ ගස් කපලා. ඒක ප්‍රශ්න තියෙනවා. දැන් උත්තරේ දුන්න ධම්මාන වෙනවද? ධම්මාන වෙන්නේ නැහැ. විඥානය ඇතුල් වෙච්ච විඥානයක් නැවත එළියට යන්නේ ඒ සතරමා භූතයාගේ ප්‍රතිසතිය වෙනස් වුණාම. වයසට යනකොට අපේ තේජෝ ධාතුව වෙනස් වෙනවා. අතපය සීතල වෙනස් වෙනවා. එතකොට විඥාන එළියට යනවා. වායෝ ධාතුව ප්‍රාණවායුව අපේ ඇඟේ තියෙන ප්‍රතිසතිය පල්ලයට ඔහොම ඉර වෙනවා එළියට ගියා. ඇයි? ඒ ප්‍රතිසතිය නැත්නම් යටින්න බෑ. පටවි ධාතුව අයියක් තියෙනවනේ. ඒ අයිය නැති වුණාම එළියට යනවා. ලේවල ප්‍රතිසතිය අඩු වුණාම ඒත් එළියට යනවා. ඒකනේ බලනාරයක් අපල ලේ වැඩි කර ගියාම මැරෙනවා. එතකොට ලේ එළියට ගියාම ඇයි විචිත ගියේ? ඒ කියන්නේ ආපෝ ධාතුවේ ප්‍රතිසතය 72යි. ඒක ඒ අවශ්‍ය ธรรม නැත්නම් එයා එළියට යනවා. විඥානයක් ඇතුල් වෙන්න සතරමා භූතයාගේ ප්‍රතිසතිය හරියට තියෙන්න ඕනේ. යා රැඳෙන්නත් ඒක හරියට තියෙන්න ඕනේ. එළියට යන්නත් ඒක වෙනස් වෙන්නත් ඕනේ. ඒක ධර්මතාවය. සමහර විට පෘථිවියේ තියෙන ක්‍රමවේදය වෙනස් වෙලා 128 35 විතර පටවිය වෙලා 72 තියෙන එක සමහරට 65 විතර බෑලා එහෙම වෙනස් වුණත් එදාට අපිට විඥාන ඇතුල් වෙන්නේ නැහැ. එනම් එකයි වෙනස් වෙන්න ඕනේ. අර කියන ක්‍රමවේදයට ඇදෙන්න ඕනේ. එතකොට තමයි ආයි විඥාන පාළ වෙන්නේ. එහෙම නැතුව සත්‍යය බී වෙන්නේ නැහැ. ඒක සමීකරණයක්. ඒක පෘථිවිය හැදෙනකොටම ඒ සමීකරණ හැදෙන විශ්ව සමීකරණ 31ක් තියෙනවා. ඒක එකක් මේක. ජීවි නටගන්නා වූ සමීකරණය. පඨවි අටගන්න වෙනම සමීකරණ, ආපෝ ධාතු අටගන්න වෙනම සමීකරණ, වායෝ ධාතුවට වෙනම සමීකරණ, තේජෝ ධාතුවට වෙනම සමීකරණ, ඒකේ න්‍යාස්තිය තීරණය වෙන්න වෙනම සමීකරණ, භ්‍රමණ වේගයේ තීරණය වෙන්න වෙනම සමීකරණ, පාවෙන ධාරිතාව තියෙන මේ පාවෙන ඒකට වෙනම සමීකරණයක් තියෙනවා. පා වෙනකොට ගමන් කරනවනේ ඒ ගමන් කරන්න වෙනම සමීකරණයක් තියෙනවා. ගායෙක්ට තවත් ග්‍රාහයෙක් අතර ඉඩසක් තියෙනවනේ. ඒ ඉඩස මිලියන ගණන් අවුරුදු ගියත් වෙනස් වෙන්නේ නැත. ඒ විදිහට මේ ඉඩස පවතින සමීකරණයක් තියෙනවා. ඒක ඉගෙන ගන්න නම් පුතා මායාවරු ළඟට යන්න ඕනේ. මායාවරු දන්නෝ ඒ කතන්දර ටික. ඒ සමීකරණ වල දන්නා අත්දැක බලන්න. නිවන් දකින්න එච්චර ගැඹුරට ඕනේ. මට ඉතක් තියෙනවනේ. එනම් මගේ හිත නිවා ගන්න මම උත්සාහ කරන්න ඕනේ. කොහොමද විඥාන ඇතුල් වෙන්නේ? ඒක සංකීර්ණ ප්‍රශ්නයක්. ඇයි යාට නැත්තේ? ඒක සංකීර්ණ ප්‍රශ්න. මට තියෙනවනේ. එනම් මම නිවා ගන්න ඕනේ. ඒක විතරමයි දැනට වැදගත්ම ප්‍රශ්න. මට හිතක් තියෙනවා. ඒක නිවා ගන්න උත්සාහ කරා. ඒ ප්ලැනට් එකට සාපේක්ෂවනේ දිව්‍ය ලෝකේ වායුව තියෙනවා 96ක්. පඨවිය තියෙනවා 4ක්. ඒ නිසා ඒගොල්ලන්ගේ කය වායෝ කය. දිව්‍ය කය කියලා කියන්නේ වෙඩි තිබ්බට වෙඩි වදින්නේ නැහැ. කෑම කැව්වට කන්න බෑ. අපිට කවලා අපි පින් දුන්නාම ඒ වායුවෙන් තරංගින් ගිල්ල එක තියෙනවා. ඒගොල්ලෝ තරංග වලින්. ඇයි ඒකට සාපේක්ෂව ඇදිලා තියෙන්නේ? අපිව දැක්කම ලස්සනයිනේ. අපාය යමපල්ලෝ දැක්කම සී නැති වෙනවා. ඇයි? ඒ ගිනි වලට ඒ කියන තේජෝ ධාතුවට ඒ අධික භ්‍රමණ වේගයට සාපේක්ෂව තමයි කය ඇදෙන්නේ. ඒ දැක්කම දඬුවම් ඕන්නේ. යමපල්ල දැක්කම සීනතු වැටෙනවා මිනිස්සු. ඒකම ලොකුම දඬුවම. බය වෙවුලනවා. දඬුවම් දෙන්න කලින් ඇයි ඒකට සාපේක්ෂව ලේකය හැදෙන්නේ? දෙවිවරුන්ට වායුව තරල. ඒකට සාපේක්ෂව ලේකය හැදෙන්නේ. ප්‍රේත ලෝකේ ඒක වායුව ඝනයි. ඒකට සාපේක්ෂව ලේකය හැදෙන්නේ. හැමදිනටම සමීකරණ බලපාන. ඒ ලෝකවලට ඒ සමීකරණයට අනුව තමයි විඥාන පාළ වෙන්නේ. ඒ සමීකරණ නැතුව එතනට යන්න බෑ. දැන් දිව්‍ය ලෝකේ යන කට්ටිය පොළවෙ ඉන්නකොටත් අපිට පේනවනේ මේක දෙවිවරු වාගේ කියලා. කල් කරනවා, පින් කරනවා, යාපත් විදිහට ඇසිරෙනවා, හොඳට ජීවත් වෙනවා. ඒකෝර අපි දන්නවා මෙයා ගොඩාක් හොඳයි කියලා. බලනකොට එයා දෙවියෙක් වගේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ එයා එතන තියෙන ප්‍රතිසතියට ඇදගයිලා. එහෙනම් යන්නේත් එතනට තමයි. ඉන්නකොටත් තිරිසන් වැඩ. මනුස්සයට කතා කරන්න බෑ. බල්ලෙක් වගේ බුරනවා. තෝදෙය සිතාන එතනම බල්ලෙක් කියලා ඉපදෙනවා. ඇයි ඉන්නකොටත් එයා එතන තමයි. ඒ ප්‍රතිසත වලට ගැලපුණා එයා. ඒ නිසා ඒ ලෝකෙකින් ඉපදුණා. ඒවා එහෙම තමයි. ඒවා වෙනස් කරන්න බෑ. ඒ හැම ලෝකෙටම ප්‍රතිසතයක් තියෙන. ඒකට ගැළපෙන විදියට අපි ඒ කටයුතු කළාම ඒ ලෝකෙකින් ඉපදෙනවා. ඒක අපි ගොඩක් දුරට දේශනා කරන්න. ඒතකොට මිනිස්සු දිව්‍ය ලෝකෙට යන ප්‍රතිසතය හරියටම වඩනවනේ. ඔක්කොම දිව්‍ය ලෝකෙ ගියාම සාතනේ රාතන් වන්තලා නැහනේ. සක්කරේට වතේ නඩුවක් දායි. මොකද ඔයගොල්ලෝ මේ වැඩිපුර කට්ටිය වුණා. මේ දැන් ඕප්ලෝ වෙනවා. දැන් විමානවල ලෑන්ඩ් කරන්නත් ඉඩ නැහැ. අපි දැන් මේක පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරලා හදන්න ඉන්නේ. තවත් දිව්‍ය ලෝකයක් මේකට අමුණන්න. ප්‍රශ්න ටික දුර දිග එවන්න එපා. පොඩ්ඩක් තාවකාලික නවත්තන්න ගියා. ලොකු ප්‍රශ්නයක්. දිව්‍ය ලෝක යන එකවත් බ්‍රහ්ම ලෝක යන එකවත් പ്രേත ලෝකයට යන එකක්වත් නෙමෙයි වටින්නේ. පිරිනිවන් පාන එක වටින්නේ. කොහේ ඉපදුණත් ඉපදීමක් නේ. කොහේ ඉපදුණත් තවත්මක් නේ. ඇයි තවත්මකට ආයි එකක් අල්ලන්නේ අපි? දිව්‍ය ලෝකෙ ගියත් ඉපදීමක් නේ, තවත්මක් නේ. ඒකත් දුකයි නේ. කවදාද එතනත් පිරිනිවන් පාන්න එපායි. ආයේ ඔය කින කතන්දරේ වඩන්න එපායි. මේ එතනට ගිහිල්ලත් වඩන්න නම් වෙන්නේ මේක මෙතන වැඩුවම ඉවරදී.